بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إذا الشمس كورت وإذا النجوم كدرت وإذا الجبال سيرت وإذا العشار عطلت وإذا الوحوش حشرت وإذا البحار سجرت وإذا النفوس زوجت وإذا الموءودة سئلت بأي ذنب قتلت وإذا الصحف نشرت وإذا السماء كشطت وإذا الجحيم سعرت وإذا الجنة أزلفت علمت نفس ما أحضرت හිරු හකුලන ලද විට තරු හැලුණු විට කඳු තිබූ තැනින් ඉවත් කරගෙන යනු ලැබුව විට දස මසක කාලයක් ගැබ්ගත් ඔටුවන් අතහැර දමනු ලැබුව විට කැලෑ සතුන් එක් රැස් කරනු ලබන විට මෝහුදු ගිනිබත් කරනු ලබන විට ආත්මයන් ශරීරයන් සමග එකිනෙක සම්බන්ධ කරනු ලැබුව විට තමා කුමන පාපයක් සඳහා ඝාතනය කළ ලැබුවාදැයි පන පිටින් වලලනු ලැබූ දැරියන් ප්‍රශ්න කරනු ලබන විට යහපත හා අයහපත සටහන් කළ පත්‍රිකාවන් දිගුහරිනු ලබන විට අහස එම ස්ථානයෙන් ඉවත් කරනු ලබන විට නිරය ගිනි ඇවුලුනු ලබන විට පියබැතිමත් අය වෙත ස්වර්ගය සමීප කරවනු ලබන විට මේ සියල්ල සිදුවන විට සෑම ආත්මයක්ම තමන් ගෙන ආදෑ එනම් හොඳ හා නරක සියල්ල දැනගනි. أقسم بالخنس الجوار الكنس والليل إذا عسعس والصبح إذا تنفس إنه لقول رسول كريم ذي قوة عند ذي العرش مكين مطاع ثم أمين සැඟවී පවතින අතුගා අවශෝෂණය කරමින් දිව යන දෑ මත දිවුරමි, රාත්‍රිය මත දිවුරමි, එය අඳුරු පතුරන විට, උදෑසන මත දිවුරමි, එය ශ්වසනය කරන විට, එනම් ආලෝකයේ පතුරන විට, සැබවින්ම මෙය එනම් අල් කුරාණය ගෞරවනීය දූතයෙකුගේ වචන පෙළයි. ඔහු අති බල සම්පන්නය. තවද අර්ශ් හිමියා හමුවේ උසස් ස්ථානයක් ඇති අයකි. එහි වෙනත් අය විසින් අවනතවනු ලැබූ අයකි. පසුව අල්ලාහ්ගේ දේව පණිවුඩ රැගෙන ඒමේ විශ්වාසනීය අයකි. වමා සාහිබුකුම් බිමජ්නූන් වලකද් රආහු බිල් උෆුකිල් මුබීන් වමා හුව අලල් ගයිබ් බිධනීන් وما هو بقول شيطان رجيم فأين تذهبون إن هو إلا ذكر للعالمين لمن شاء منكم أن يستقيم وما تشاءون إلا أن يشاء الله رب العالمين مكة وسيني නුඹලාගේ මිත්‍රයාවන මුහම්මද් උමතෙකු නොවේ. සැබවින්ම ඔහු එනම් මුහම්මද් පැහැදිලි ක්ෂිතිජයෙහි ඔහුව එනම් ජිබ්‍රීල්ව දැක්කේය. තවද ගුප්ත දෑ හෙළිකිරීම කෙරෙහි ඔහු ලෝභයෙකු නොවේ. මෙය ස්වර්ගයෙන් හා අල්ලාහ්ගේ කරුණාවෙන් ඈත් කර පිටුවහල් කරනු ලැබූ ෂයිතන්ගේ වචනයන් නොවේ. එම නිසා මෙසේ පැහැදිලිව අපි පවසා ඇතත් නුඹලා ගමන් කරමින් සිටින්නේ කොයිබටද? මුළු ලොව වැසියන් හට එය එනම් අල් කුර්ආනය උපදේශයක් මිස වෙනත් කිසිවක් නොවේ. එය නුඹලාගෙන් කවරෙකු යහමාර්ගයේ ගමන් කිරීමට අභිමත කරන්නේද ඔහුටද උපදේශයකි. ලෝ වැසියන් සියල්ලන්ගේ පරමාධිපතියා වූ අල්ලාහ් අභිමත කිරීමෙන් මිස නුඹලාට වෙන කිසිවක් අභිමත කළ නොහැක.